ඒ විනාශ කරන්න බැරි ආරි සත්‍යයට පැමිණිච්ච කෙනාගේ හිතට විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා අපිට මතක තියාගන්න හොඳ කරුණක්. චිත්ත සංකිලීසා භික්කවේ සත්තා සංකිලිසanti. මහණෙනි, හිත කිලුටු වීමෙන් සත්වයෝ කෙලෙසී යනවා. චිත්ත වෝදාන සත්තා විසුජ්ජanti. හිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවා. එහෙමනම් අපේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව රැඳෙන්නේ කවර දෙයක පිරිසිදු අපිරිසිදු බව මතද? සිතේ පිරිසිදු බව අපිරිසිදු බව මත තමයි තියෙන්නේ. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් වලට පුළුවන් අපි කෙලෙස් ප්‍රහාණය නොකළොත් මේ ජීවිත අපි සංවර වෙන්නේ. නමුත් ඊළඟ ජීවිතය අපිට කියන්න බෑ. මොකද මේ ජීවිතය අපි කල්පනා කරන්නේ මිනිසියෙක් විදිහටනේ. මිනිසියෙකුගේ ආසාවන්, මිනිසියෙකුගේ බලාපොරොත්තු, මිනිසියෙකුගේ ආකල්ප, මිනිසියෙකුගේ සිටිවිලි තියෙන්නේ. නමුත් අපේ අභ්‍යන්තර හිතේ තියෙනවා නානාවිධ කෙලෙස්. ඒ කෙලෙස් වලින් හටගන්න කර්ම ඔස්සේ අපි එක්ක සංසාරගෙන ආපු කර්මයක් නිසා හෝ අපි කියමු අපි ඉපදුනා කියලා සතික් වෙලා ඕන අපි උපදින පූසෙක් වෙලා දැන් ඊට පස්සේ මේ ජීවිතේ අපි හිතන විදිහට හිතන්නේ ඊට පස්සේ හිතන්නේ කොහොමද? පූසා විදිහට හිතන්නේ. පූසාට ඉතින් මීයෝ තමයි මතක් වෙන්නේ. එතකොට අපි අහිටි කුකුලෙක් වුණොත් මතක් වෙන්නේ ගොළුබෙල්ලෝ. එතකොට ඒ වගේ දැන් බලන්න අපි මේ ජීවිතේ මතක් වෙන දේවල් ඔස්සේ අපි හැමදේම මේ විදිහට හිතයි කියලා හිතන්න බෑ. ඇයි මේ හොඳට හිටපු අය මේ විනාශ වෙනවා? මේ විනාශ වෙච්චයි මේ හොද වෙනවා. දැන් අපි දන්නවා අඟුලිමාල වෙලා හිටපු අය රහතන් වහන්සේලා වෙනවා නේද? මේ ඉරිදි ප්‍රාතියේ පහපු අය දේවදත්තලා වෙනවා. එතන අපිට පේන්නේ මොකද්ද මේකෙන්? මේ හොඳට හිටපු අය නරක වෙනවා, නරකට හිටපු අය හොඳ වෙනවා. මේ වගේ මේ හිතේ තියෙන වෙනස්කම් බැලුවාම අපට විශ්වාස කරන්න තියෙන හිත නෙවෙයි. මේ ධර්මයමයි විශ්වාස කරගෙන අපි යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන වද කියන හැටිට බලන්න. රූපේ දිහා බලන්න වද කියෙක් හැටිට බලනවා වගේ. දැන් උන්වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඔන්න මිනිස්සෙකුට වදකේකට ඕනේ වෙනවා මුදලාලි කෙනෙක්ව මරන්න. මේ වදකයා කල්පනා කරනවා මේක දුර ඉඳල කරන්න බෑ. ලඟ වෙන්න ඕනේ, හිතවත් වෙන්න ඕනේ, ගෝලෙක් වෙන්න ඕනේ. කල්පනා කළා මුදලාලි ගාවට ගිහලා කිව්වා මං ඔබතුමාගේ සේවකෙක් වෙලා ඉන්නම්. හොඳයි කිව්වා. දැන් මෙයා සාමාන්‍ය සේවකයෙකුට වඩා වෙනස්. ඒ දැන් මෙයාට උණු කොමාර හිත දිනා ගන්නනේ. මෙයාගේ උපනාම කාරණාව වෙනින් එකක්නේ. ඉතින් මෙයා මොකද කරන්නේ? පාන්දර නැගිටලා අතු ගන්නවා. මකුල් දැල් කඩනවා. මල් වලට වතුර දානවා. ඊළඟට හැම දේම රෙදි හොදනවා. මුදලාලිගේ කොණ්ඩෙත් පීරනවා. ඉතින් මුදලාලි හිතනවා එතකොට ෂා අනිත්‍ය උන්ට කිසි ගාණක් නැහැ. මෙන්න මෙන්න මගේ හොඳම සේවක. ඒ විශ්වාසය ඇති වෙන්නේ නැති වෙන්නේ එයාට ඕන තරම් ඇතුළට යන්න දෙන්න ඉඩ සලසනවා. එයා සලසා ගන්නවා ඒ තුලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? මුදලාලිගේ මුදලාලිගේ දුර්වල විලා බලලා මරලා දානවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා පංච උපාදානස්කන්ධයේ ওই විදිහමයි කිව්වා. අයි අපි දැන් මුල ඉඳලා ගත්තොත් අපි මේ කය නිසා සන්තෝෂයක් ලබන්නේ නැද්ද? ඇත්ත කියන්නේ කයට ආස නැද්ද? තියෙනවනේ. දැන් කණ්ණාඩියේ මූණ බලලා දැන් ඇති කියලා සන්තෝෂින් ලවස්සන නැද්ද? සරසලා ඉස්සර තිබ්බා එහෙම නෙමෙයි. ඒක ඇති වෙනවා. අපි කොච්චර එහෙම කිව්වත් තරුණ කාලේ නම් ඉතින් ඇත්ත තමයි. ඉතින් කණ්ණාඩියක් දාගන්න පර්ස් එකේ වයසට යනකොට ඒ කණ්ණාඩි දිහා බලන්නත් කීంటి. එහෙම හිතිනවා. නමුත් අපේ ජීවිතය තුළ අපි මේ කයත් එක්කමයි නේද සන්තෝෂ වෙවි ඉන්නේ. මේ විඳින දේවල් වලට නේද අපි සන්තෝෂ වෙවි ඉන්නේ. හඳුනගන්න ලෝකෙත් එක්ක නේද සන්තෝෂ වෙවි ඉන්නේ. මේ චේතනාවල් පහර කර කර නේද සන්තෝෂ වෙවි ඉන්නේ. විඥානෙත් එක්ක තමයි සන්තෝෂ වෙවි ඉන්නේ. ඉතින් සන්තෝෂ වෙවි ඉන්නේ බැලුවට පස්සේ මොකක් එක්කද? බදකේ උපස් දිනෙක එක්ක. නිසි කලෙදී ඒ වදකේ උපස් දිනා කරන්න ඕනි විනාශය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පස් දිනාගෙන් බේරලා දුවන්න පටන් ගන්නකොට 6 වෙනි එක්කෙනා පස්සෙන් පන්නනවා. 6 වෙනි එක්කෙනා කවුද? නන්දිරාගේ. නන්දිරාගේ කිව්වේ තෘෂ්ණාව, ආසාව. ආසාව තරම් අපිට හොයන්න බැරි. දැන් දුක නම් ටිකක් හරි තේරෙනවා. ඒ මේ දුක් විඳීම ඇති වෙනවා, මේ දිරනවා පේනවා, වායසට යනවා පේනවා. හොයන්න බෑ ආසාව ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. ඊතරම්ම මේ ආසාව කියන එක අපිට හොයන්න බැරි විදිහට තමයි අපේ ජීවිතය ඇතුලේ වැඩ කරන්නේ. බැලු බැලමට පේන්නේ කොහොමද? අනේ මට නෑ නේ කියන ආසාවක්. මට නෑ කියනවා. ඔක්කොම අතේරිය කියනවා දැන්. නමුත් ආසාව වැඩ කරන්නේ අපි හිතපු නැති විදියට. අපි මතක තියාගන්න ඕනේ ආසාව නැති වෙන්නේ කවදද? ආසාව නැති වෙන්නේ ආස කරපු දේ ඇත්ත අවබෝධ වෙච්ච දවසට. ආස කරපු දේවල් තියෙනවනේ. ඒ ආස කරපු දේවල් වල ඇත්ත ස්වභාවය අවබෝධ කරපු දවසට තමයි ආසාව නැති වෙන්නේ. ඒක ඔබට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් එකක්. දැන් ඔබ යම් කිසි දෙයකට ආස කරනවා කියමු. ආස කරපු දෙයින් ඔබට වදයක්ම නම් දැනෙන්නේ. ඒ ආසාවට මොකද වෙන්නේ? මොන වදයක්ද මේ මම මේ වැදගත් නැති දෙයකට ඇලුම් කළා කියලා අපිට හිතෙන්නේ නැද්ද? ඒ හිතෙන්ද අපි ඉතින් අයින් වෙන්නේ මොකද්ද? ඒ කෙරේ තියෙන ඇල්ම නේද? එහෙනම් ආස කරපු දේ තුල තියෙන ඇත්ත පේන්න පටන් ගත්ත දවසට තමයි ආසාව අපේ හිතෙන් අයින් වෙන්නේ. එතකන් අයින් වෙන්නේ නැහැ. සමහරට මේ ජීවිතේ ආස කරන්න බැරි දේවල් අපි ඊළඟ ජීවිතේ ලබා ගන්න මවනවා හිතෙන්. එහෙමයි මේ ආසාව අපේ පස්සෙන් පන්න පන්නේන්නේ. මුළු ජීවිතේ පුරාම ආසාව පන්න පන්නේනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙනවා මේ මිනිස්යන් මැරෙන්නේ තෘප්තිමත් වෙලා නෙමෙයි. මේ ජීවිතේ මැරෙන්නේ ඒ වෙන ජීවිතයක මීට වඩා සැපසේ ඉන්න සිහින ලෝකයක ඉඳලා මෙයා මැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආසාව වදකෙක් වගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා පුද්ගලයාට පහර දෙනවා කියන ඊට පස්සේ දැන් අපි ගත්තොත් වදකෙක් කියලා හිසට කොටන්නම් කියලාගෙන වදකෙල හිසට පෙටුවා. කොටපු ගමන් සම්පූර්ණ අර පුද්ගලයා ඉවරනේ. එතකොට ඒ වගේ තමයි කියන ආසාව. ආසාව විසින් මිනිස්යාව වෙලා ගත්තට පස්සේ එයා ඉවරයි. අයියා ඊට පස්සේ ගැලවෙන්න පුළුවන් දෙයකින්. අයි ඒකම තමයි ඊට පස්සේ එයාගේ හිතේ පැලපදියම් වෙන්නේ. ඒකම තමයි එයාගේ හිතේ සම්පූර්ණ හොල්මන් කරන්නේ. ආශ කරපු දේ ඊට පස්සේ ඒ ගැනම හිත ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? ආ ඒකෙන්ම විනාශ වෙලා යනවා. එහෙම තමයි ලෝකෙද වෙලා තියෙන්නේ. ලෝකේ ජීවත් වෙච්ච අයට ඔක්කොටම උනේ ඒකයි. ඉතින් මේ ආශාව ප්‍රහාණය කරපුවා විතරයි ජයගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර වදකයා තමයි මේ ආශාව. පස්සෙන් පන්නගෙන එනවා. හොයන්න බෑ. ආසාවක් තියෙනවා කියලා හොයන්න බෑ. යමක් හැබැයි අපෙන් අහිමි වෙද්දි අපිට දුකක් දැනෙනවා නම් එතන මොකද තියෙන්නේ? ඊ ආසාව. ආසාව තමයි හේතුව. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමකට අපි ප්‍රිය නම් ඒ ප්‍රිය දේ වෙන් වෙනකොට දුකක් ඇති වෙනවා කියලා පීජාතික සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් පාරේ වඩිද්දි එක පීක් එක බ්‍රාහ්මණේ අඬ එනවා. ඉතින් ඇහුවා මේ ඇයි මේ මොකද ඔබ මේ මහදවල් මේ අඬ ඉන්නේ කියලා. අනේ මගේ එකම පුතා නැති වෙලා සෝහනේ මම ඒ සෝහන්ට ගිහිල්ලා සෝහන් කොත් බලලා එන්න ගමන් කිව්වා. ඇහුවා ඉතින් ඔබ පුතාට ආදරේද ගොඩක්? අනේ මට හිටපු එකම ප්‍රිය වස්තුව කිව්වා. බුදුරජාණන් වහන්සේ එයාට කියනවා ඒක තමයි ප්‍රිය වූ දෙයක් නිසා තමයි දුක් හටගන්නේ. මේ ලෝකේ කවුරුත් එහෙම හිතන්නේ නැහැ ප්‍රිය වූ දෙයක් නිසා. ලෝකේ හිතන්නේ ප්‍රිය වූ දෙයක් නිසා සන්තෝෂයක් හටගන්න කියලා. මෙයාට මේක අහපේක මහා අමුතු එකක් වුණා. මේ අඬ මේ පුතා නැති වෙලා මේක බුහන්සි වැරදි කිව්වා. ප්‍රිය වූ දෙයක් නිසා හටගන්නේ සතුටක්මයි. සතුටක්මයි කිය කී ගියා. දැන් මේ යන්නේ අඬ අඬ. දැන් නමුත් එයා කැමති නෑ ප්‍රිය වූ දෙයක් නිසා දුකක් උපදිනවා කියන අදහසට එන්න. ඊට පස්සේ මෙයා එකඟ වුණේ නෑ බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේට කියන දෙයක් නෑ. දැන් මෙයා අමුතු එක්කෙනෙක් නෑ. ඊට පස්සේ එයා ගියා. ගියනකොට මේ කඩේක ඉන්නවා මිනිස් ටිකක් බූරුවක ගහ. මෙයා ගිහිල්ලා කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට අමුතු කතාවක් කිව්වා. මන් දුන්න කිව්ව හොඳ කීමන. ඇව මොනවද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිව්වේ? මම මේ ළමයා නැති වෙලා මෙහෙම ඉද්දි මට කියනවා ඔක හරිය ප්‍රිය උදයන් නිසාය දුක හටගස්සේ කියලා. මං ඉතින් කිව්වා මොකද්ද? ඔව් ප්‍රිය උදේවල් නිසා දුක කොහේ හටගන්නද? සතුටක් නෙව. එතකොට අර බූරුවක ගහිටපෑ කියනවා නුඹ හරියටම හරි. එතකොට බලන්න අර සාමාන්‍යයෙන් පටු හිතක් තියෙන ලෝකේ හිර වෙන තැන. දැන් සාමාන්‍ය ප්‍රිය උදයක් නිසා දුක හට ගන්නවා කියන කරුණ කියනකටම පළලිතක් තිබ්බනම්. දැන් පළලිත කියන එක මේ අපි තුල උපතින් එන ඕන එකක්. මට තේරෙන හැටියට. එතකොට තමයි මේ පුංචි කියමනකින් අපේ ජීවිතේ අපේ ඇස් ඇරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මාගන්දියාව එක්කගෙන ඒගොල්ලන්ගේ තාත්තනි ගියේ. තාත්තමනි දෝණියෙන්ද එක්කන් ගියේ. සරසෝගෙන එක්කන් ගියා. මෙන්න ඕමනා බෑනනුවන් හම්බ වුණා කියලා. එක්කන් ගියලා මොකද කළේ? කිව්වා මෙන්න මේ දෝණිය ඉන්නවා සරණ පාවගෙන අපේ බෑන වෙන්න. එහෙනම් එතකොට ඒගොල්ලෝ මුලාව සිටින් නෙමෙයිද ගියේ? මුලාව සිටින් ගියේ. එතකොට මුලාව සිටින් ගියලම කියනකට බමුණත් හිටිය බැමිණිත් හිටියා. දුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ඔව් මේ අසූචි පුරවපු ආමේ මැට් කක්ක බාධිනයෙන් මැටි වලින් සරසලා කිව්වා මේ. මේක කවුද කියලා ස්පර්ශ කරන්නේ? පයෙන්වත් ස්පර්ශ කරන්න මන් නම් කැමති නෑ කිව්ව. කියනකට දැන් තරහින්නේ බෑ මේ තාත්තනේ. තරහ ගියාද? ඊට පස්සේ තරහ ගියේනේ. අන්න හිත පළල්ුණා. ඒ ප්‍රකාශිත එක්ක හිත පළල්ුණා. කල්පනා පළල්ුණා. එයා කල්පනා කළා අමුතු කීමනන්නේ මේක. කවුරුවත් කියන්නේ කීකන්නේ මේක. ඔබ වහන්සේ එතකොට මේ වගේ මේ මෙච්චර සුන්දර දෝණියෙන්ද එපාය කියන්නේ? ඔබ වහන්සේ මීට වඩා මොකද්ද ලෝකෙ පැතුවේ? දැන් බලන්න හිත පළල් වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා. අවබෝධ කළා අම්මා තාත්තා දෙන්න. දෝණිට බැරි වුණා. දැක්කද වෙන්නේ? එතකොට අපිට තේරෙනවා හිත පළල් නම් විතරයි මේක පුළුවන් කරන්න. අර බමුණටත් උනේ ඒකයි. මේ බමුණගේ කතන්දරේ හැමතැනම පැතිරුණා. පැතිරලා කොසල් රජුරවන්ට ගියා. කොසල් රජුරු මල්ලිකා දේවී ගාවට ගිහිල්ලා කියනවා මල්ලිකා බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා කතා කරන්න එපා. දෙකද මම එතකොට කොසල් රජුරු ඉන්නේ කොතනද? ප්‍රිය වූ දේවල් නිසා සැපහට ගන්නවා කියන තැන. එයා හිතුවා මේ සමාජයේ තුලට සමාජයේ සම්මත කරගත්තු දෙයකට විරුද්ධවයි මේ කියන්නේ කියලා හිතුවා. මේ ඇත්තක් කියනවා කියන කාරණේට ආවේ නෑ. ඉතින් මල්ලිකා දේවී කිව්වා නෑ නෑ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරා නම් දැන් මල්ලිකා දන්නේත් නෑ වෙනකට. ඒක එහෙම තමයි කිව්වා. ඒක ගැන කොසල් රජුරු හිත පැහැදුන්නේ නෑ. ඒ මල්ලිකා ටික පාට මේ පැත්ත ගත්තා වගේ පිණිච්ච නිසා. මල්ලිකා දේවී මොකද කළේ? කෙනෙක්ව යව්වා බුදුරජාණන් වහන්සේ ළඟට. නවල කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රිය වූ දේවල් නිසා දුක් උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළා කියන හැබෑවක්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරන විචිරි දුර යන්න ඕනේ නැහැ කියන ඔයක ඇත්ත නැත්ත හොයන්නේ. මේ ගමියා රසවල් දෙන්නගේ එකම ළමයා මැරුණා මතකද කියලා ගෝ මතකයි ඒක. මතකද කියලා මේ ළමයා මැරිච්ච වෙලේ අම්මා තාත්තා දෙන්න පාරේ ගියපු හැටි. පපුවට අත් ගගා වැලපි රංගෙට පුතා කෝ කීකී ගියා මතකද කියලා ගෝ. ඒ තමයි කිව්ව ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා. මතකද කියලා ඇහුව අර අර කෙල්ලේ කොල්ලන්. අන්න අර අසල් ගම හිටපු දෙන්න. ඒ ගෑන් ළමයා බඳිනවාට ඒ පිරිමි ළමයා ගෙදරින් විරුද්ධ වෙන මතකද කියලා ඇහුවා. මේ ගමේ සිද්ධියක් කියන්නේ මේ. ඊට පස්සේ ඒ ජෝඩුව මොකද කළේ? මතකද කියලා සිද්ධිය. අපි දෙන්න ඊළඟ ආත්මවත් එක නැටි දෙවිලා උපදිමු කියලා මරණ මතකද කියලා ඇහුවා. මේ ඔක්කොම සිද්ධ වුණේ ප්‍රේමෝදයක් නිසායි මේ දුක හටගන්නේ. තීර්ණාද කියලා ඇහුවා. තීර්ණා ස්වාමීනි කියලා මෙයා ගියා. කියලා මල්ලිකාට ගියන් පස්සේ මල්ලිකා ඒ කාරණේ හිතට අරගෙන ගියා කොසල් රජු ළඟට. ගිහිල්ලා කොසල් රජුන්ට කිව්වා, "රජතුමනි, ඔයා දුවට ආදරේද? කාටද? වජිරටද? ආදරේක වජිරට." ඊටපස්සේ වජිරදුව මැරුණු ඊ මූසල කතා කියන්න එපා කිව්වා. ඒ මූසල කතා දැන් බලන්න ඉතල ඔය වගේ දේවල් අපිත් කියනවා නේද? අපි අනිත්‍ය කිව්වොත් මූසල කතා කියන්න එපා කියලා කියනවා. ඒ වගේ මූසල කතා කියන්න එපා කිව්වා. නෑ මූසල කතාවක් නෙමෙයි, හැබැයි මලොත් මොකද කරන්න කියලා ඇහුවා. මගේ සිහි විකල් වෙයි කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. මං ඉච්චරටම ආදරේ කිව්වා. එහෙනම් ඒ ප්‍රිය බව නිසා නේද ඔයාට ওই දුක හටගන්න කියලා ඇහුවා. පොඩ්ඩක් තේරුණා. ඊට පස්සේ රජතුමනි මට ආදරේද? ඉතින් ඔයාට නැතු වෙන කාටද ආදරේ කියලා ඇහුවා. ඒත් මට මොනවා හරි වුණොත් යන්නේ පයි කොයි මූසල කතා. නෑ මට මොනවා හරි වුණොත් මෙරුවොත් මොකද කරන්නේ? අනේ මගේ සීවිකල් වෙයි කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. ආදරේ නිසා. එහෙනම් මතක තියාගන්න ප්‍රියෝදයක් නිසා කිව්වා මේ දුක හටගන්නේ. දැන් අර රජුරුව හිටපු කලින් මතේ දැන් වෙනස් වුණා. රජුරන්ට තේරුණා මේ කිව් කාරණාව ඇත්තක්. රජුරු ඒ පැත්තට හැරුණා. බුදුරජාණන් වහන්සේ හිටිය පැත්තට හැරුණා. හැරිලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා වැඳා. දැක්කද හිත පළල් වුණා. ආන් ඒක තමයි මේ ධර්මය තුලින් අපිට වෙන්න ඕනේ. මේ සමාහට අපි කය ගැන අපි මේ පංච පාදානස්කන්ධ ගැන අපි කල්පනා කරන කල්පනාව ගැඹුරු නොවී තියෙන්න පුළුවනි. නමුත් මේ ධර්මයේ අපේ හිතට එනකොට ධර්මයේ හිතන්න හිතන්න අපි කල්පනා කරන්න පුළුවන් විදිය පළල් වෙනවා නම් අපිට ධර්මයේ තේරෙනවා කියන එකයි ඒකේ තේරුම. ඉතින් දැන් මේ සර්පය හතර දෙනාට බය වෙච්ච තරුණයා දුවන්න පටන් ගත්තාම වාතකේ පස් දිනවත් පන්නගෙන එනවා. ඊට පස්සේ දුවන්න පටන් ගත්තාම ආභ්‍යන්තරය වශයෙන් අධිකයත් පස්සෙන් පන්නගෙන එනවා. දුවගෙන දුවගෙන ගියේ කොහේද? පාළු ගමකට ගිහිල්ලා ගේකට රිංගුවා. පාළු ගමේ තියෙනවා ගෙවල් හයක්. ඇස, කන, නාසය, දිව, කය, මනස. එහෙනම් දැන් අපි ඔක්කොම ගමක් එකෙක් කියලා නේ. ගමේ අමුතු යන්න තියක් නැහැ. නේද? ගෙවල් හයක ගමක් මේ ජීවිතය කියන්නේ. අපි ඔක්කොම ගමක් වගේ ගෙවල් හයක ගමක්. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ දැන් ආරක්ෂාවට ඇවිල්ලා. කොහෙද පදිංචි වෙලා ඉන්නේ අපි දැන්? ඇහි, කනේ, නාසේ, දිවේ, කයි, මනසේ අපි දැන් පදිංචි වෙලා ඉන්නේ. දැන් වැහුම් අරලා බලන්න. අල්මාරි කබඩ ඇරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඇහැ හොඳට විමසලා බලන්න. ද හිස් කියන්නේ ගෙවල් හිස්. අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙකුගෙන් හිස්. මම කියලා දෙයක් නෑ. මගේ කියලා දෙයක් නෑ. මගේ ආත්මය කියලා දෙයක් නෑ. එයින් හිස්. බලන්න දැන් අපි පදිංචි වෙලා ඉන්නේ අපි ගමකට වැදිලා. දැන් අපි ගම් වැදිලා පදිංචි වෙලා මේ ඉන්නේ. එක එක්කෙනා ගෙවල් හයි ඉන්නවා. දැන් අපි ඉන්නේ කොහමද? අපි දැන් ගෙවල් වල අයිතිකාරය නැති නිසා දැන් අපි අයිති කරන් ඉන්නේ ඒවා.

ఆయు ఉపదీమం నెత్తం, ఆయు సాంసారిక నెత్తం, మీ రాతన్వాసుల ఉనిత్నే, మార్గపల్లాభింగో నిత్నే, ధర్మీ ఉనిత్నే, బుధుల జన్మాసి ఉనిత్నే ముగుతూ ఉన్నాయని మీ జీవిత తీందే కాలనిధులు మెల్లనికి ఏమనిమేని మీకు ఇటు పాస్సే మనం కాకుండా కల బుద్ధ దేశనావలు తీనో సకదాగామ్య అనాగామ్య బబులు ఉపదీనో ఏనా బబులు తీయనవా ఇలాగడి తిన రాతన్వాసుల పెన్ను పానో ఏనా నివణ తీయనవా ఇది మీ తీరుంగన్న అపిట పొడిదే యోని గౌతమ బుద్ధురజానన్ వహన్సికి అవబోధి గాని చిత పహదవగండి విత్తరాయి ఈ పొడిదే కున్నాడు ఎటంటే ఎన్నాయి అమారు ఎటంటే అవిలతమయా ఈ సద్ధావట అవిల్లయా ఈ మార్గేట పెమినెన్ని ఎందుకంట మే ఆర్యస్థాంగికి మారి పటంగాన్ని ముకింది సమ్మాదిత్యంగా పటంగాన్ని పటంగరగిన తమై సమ్మా సంకల్పాది ఎన్ని ఎదుకట అప్పుడు కొందరు తేరు గన్నోని అప్పట సమ్మాదిట్టిట ఎన్న ఉత్సాహగనీమితమై పెద్దగాత్మ కారణ సమ్మాదిట్టిట ఎన్ని చతురారి సత్తిగన అవబోధ జ్ఞాని చతురారి సత్తిగన అవబోధ జ్ఞాని కిల కియాన్ని పింగతుని దాని అప్పి మీతనే కథాకలాన్ని అద్దమి సారపీ హతర దిన వదకి ఉపస్థిన అభ్యంతర వదకయా ఈలంగట పాలు గమ గంపహారణ హోరు మేవా గణి బుద్ధురజానన్ వాసి తోరపుది ఒబ్బ నోనింగ్ విమసంద తమాతులి తమాతులి విమసన్న కటి విమసన్న కటి ఒబ్బ తీరు న్యాయి మితన తిబెన్నే నిస్సారు అనిత్యవు దుఃఖు అనాత్మవు దేల అనాత్మైకి అన్ని అనిత్యోషితమై బలండ తీరిందం అనిత్య తీరిన్ నెత్తం దుఃఖ తీరిన్న అనిత్య తీరిని నెత్తం అనాత్మ తీరిని ఎందుకంటే సెలూము అవబోధి ముల అనిత్యైకిన అవబోధిమని అనిత్యైకిన కారణే తీరును టిక టిక ఏకతమైతమంటే యథార్థ దకిన్న అతికరగన్నావు ఉపకారక మార్గే ముకద అనిత్యైకిల తేరెద్ది ఏ అనిత్యదేతమై తమాగే అనసకట పవత్తాండ బెరి అనిత్యదే అబ్బే అపి అనసకట పవత్తాండ బలండి ఒప్పి అనసక ఎడతట గన్న పులందుకి బలండి ఉన్న ఒకటి అతి వినోకి శప వేదనావా అపి గమ్ము ఉప ఉన్న అవురుదు కావని పసుపు కాలి ఉన్న అవురుదు కాలి కాపు రసమది ఏమనో అది అచ్చారు ఆస్మి ఇదే కేవు రాసాయి దాని బట్టి పులంది మీకు రాదవగాండి అయి బెరి అనిత్య అనిత్యని సార్ రదవగండి బే హమ్మద్యాక మేమై ఇతగొట్టు రదవగండి బేరి నందం నమ్మొత్తి రదవగండి ఆశకు రంద పులువ తమంగి తమంటూ ఉన్నట్టు రదవగండి బే విందీమ రూపే తమంటూ ఉన్నట్టు రదవగండి బే విందీమ తమంగి అనసకట యటత్వనే సంజ్ఞావ తమంగి అనసకట యటత్వనే సంస్కార తమంగి అనసకట యటత్వనే విజ్ఞాని తమంగి అనసకట యటత్వనే అయినా ముఖ్యటత్వం ఏమవుతాయి హేతు యటత్వ హేతు నిసాటగాన్నవ హేతు వినస్సు వినకట వినస్సు వినవ హేతు నతి వినకుట నెతిన మే మెతన ఇంతమై అపిట మీ ప్రవేశేతి అని అనిత్యైకిన కారణం ఇది నోనింగ్ విమసన్న విమసన్న విమసన్న యా తీరుంగన్న మీ అనిత్యదే అవబోధ నవీమింతమై మీ మీ కెరై కెలే సటగాన్ని అనిత్యై దుఃఖై అనాత్మై కెలా అవబోధ నవీమింతమై కలిసి హటగలి మీ అంటే హరియటము తీరున్నది మీ పంచపాదాల స్కందే హేతు నిసా హటగన్నో హేతు నెతీవి నెతీనో కీలా ఇతని తమయ్యాగే నివన్ మగే మూల ఆరంభే అయి ఇతనిదలయా దన్ రూపే అనిత్యవు హేతు నిసా హటగన్నో నెతీనో కీలా అవబోధ్య జ్ఞాతులు ఎతి ఉన్నానా యా రూపే మూల్ కరగిన సక్కాయ దిట్టి అతి కరగన్నే తమాగి వసగి మే పవత్వాగన్నో నీకిన అదహసట ఓ